සමවත් සුවයෙන් වැඩහිඳිනා පිළිම වහන්සේ. හැම හැම හදවත බුදුගුණ දහරින් තෙමානිවාසනවා. සතවෙත සැනසුම ලැබ දෙන්නට ගල්වඩු වන්දුන් පහර දරන්නුන්නා. නොසැලී වැඩහුන්නා දිවියට දිරිදුන්නා. පහරින් කැඩී විසිර යන ගල්කුළු අතරේ මහබලයක් ගෙන නොසිඳ නොබිඳ හිඳ දිවමන් බුදු හිමි පෙන්වුමාවත අප හැම වෙත පෙන්වා දුන්නා. මහමෙවුනාවේ සමවත් සුවයෙන් වැඩහිඳිනා පිළිම වහන්සේ. හැම හැම හදවත බුදුගුණ දහරින් තෙමානිවාසනහා.